මේ ආකාරයට පිහිටුවීමට බලාපොරොත්තු වන යාන්ත්‍රණයන් වලට පිටරටින් මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට ඉඩදීමට ලංකාවේ ආණ්ඩුව දැනටමත් එකඟ වෙලා තියෙනවා. ලංකාවේ සිදුවේ කියන යුද අපරාධ ඇතුළු කාරණාවල සොයා බැලීමට පිහිටවන යාන්ත්‍රණය පිටරටින් මුදල් ලබාගෙන එය නඩත්තු වන තත්ත්වයක් ඇති වුණොත් ඇති වෙන ප්‍රශ්නය. ජිනීවා යෝජනාව ක්‍රියාත්මක මොකද වෙන්නේ? ලංකාවට එරෙහිව මානව හිමිකම් කොන්සලිය තුළ චෝදනා ගෙනෙන්නත් එන්නේ ඒ යෝජනානුව පිහිටවන නවාධිකරණ යාන්ත්‍රණවලට මුදල් සපයන්නේ. ලංකාවේ යුද්ධයේ අවසන් අදියර නැවැත්වීමට උත්සාහගත් රටවල් සමූහය නොවේ. මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව යෝජනාව ගෙනෙන රටවල් විසින්ම ලංකාවේ යුදාධිකරණය පඩත්තු කරන්නේ. ගියොත් මෙතන යුක්තියක් ඉටුවේද කියන එක පිළිබඳ සැකයක් ඇති වෙනවා.